සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, දැන් අපි සූදානම් වෙන්නේ මේ අසිරිමත් ධම්සක ධර්ම දේශනාව තුළින් අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගන්න. පින්වතුනි, අපි දැන් වයසට ගිහිල්ලා හිටියට, ඒ කියන්නේ තරුණ වයසේ හරි මැදි වයසේ හරි ජීවිතයේ අවසාන කාලේ හරි අපි ජීවිතේ වයසක් ගෙවලා තිබ්බට හුංචිම කාලේ අපිට මොනවත් තේරෙන්නේ නැති යුගයක් තිබ්බනේ. එතකොට අපිට හැම දෙයක්ම කියලා දුන්නේ කවුද? අම්මා තාත්තා. එතකොට අම්මා තාත්තා පෙන්වලා දුන ලෝකේ, ගුරුවරු පෙන්වලා දුන්න ලෝකේ, අපේ ඥාතීන්ගෙන් අපිට ලැබිච්ච දේවල්, යහළුව ඇසුරෙන් ලැබිච්ච දේවල් එක්ක අපි මේ ලෝකය පිළිබඳව යම්කිසි තේරුම් ගැනීමකට ආවා නේද? ඒකත් එක්ක අපිම අපේ ජීවිතේටම අත්දැකීම් ගන්න ස්වභාවයකට පත් වුණා. දැන් අපිට ලෝකය ගැන තේරෙනවා, වැටහෙනවා කියන මතයක් මත පිහිටලා අපි ජීවිතය ගත කරනවා නේ. හැමෝම දැන් සාමාන්‍යයෙන් අපි ධර්මයේ පිළිබඳව අන් අයගෙන් ගොඩක් උපදෙස් ගත්තට, එක්ක නැත්තම් මොනවා හරි තාක්ෂණික දේවල් පිළිබඳව අනිත් අයගෙන් උපදෙස් ගත්තට, ජීවත් වෙන වැඩපිළිවෙල ගැන කවුරු කවුරුත් හිතන්නේ මොකක්ද? අපිට තේරෙනවා කියලා නේ. ඒ නිසා ගොඩක් අය කැමති නෑ තවත් කෙනෙක්ගෙන් ඒකට උපදේශයක් ගන්න. නමුත් ශ්‍රාවකත්වයට ආපුවට පස්සේ, ශ්‍රාවකය කියන්නේ කාටද? සාමාන්‍ය සරල අර්ථය ගැහුවොත් අහන කෙනානේ, ශ්‍රවණය කරන කෙනා. නමුත් අපි ශ්‍රාවකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට. මහානාම කියන ශාක්‍ය රජතුමා ඇහුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ උපාසක උපාසක කියනවා, උපාසකයෙක් වෙන්න මොන කරුණුද තියෙන්න ඕනේ? ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා, යෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ එතාවතාකෝ මහානාම උපාසකෝ හෝති. පින්වත් මහානාම, යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝරත්නයේ සරණ ගියොත්, කොහොමද සරණ යන්නේ? කියන්නේ විශ්වාස කළොත්, අදහගත්තොත්. අදහගන්නේ කොහොමද? ගුණවසයෙන්. ගුණවසයෙන් අදහගත්තොත්, විශ්වාස කළොත්, මේ තමයි එකම පිළිසරණ කියලා සරණ ගියොත්, එත්තාවතාක් හෝ මහානාම, එපමණකින්ම පින්වත් මහානාමේනි උපාසක කියලා කියන්න පුළුවන්. එතකොට ඒ ඉස්ත්‍රියක් නම් උපාසිකාවක් වෙනවා. එතකොට දැන් මේ පින්නතුන් මේ ඒ වගේම නිවෙස් වල ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාම කවුද එතකොට? උපාසක උපාසිකාවෝ. උපාසක උපාසිකාවක් වෙන්න නිකන් බෑ. මොකද්ද එතකොට තියෙන්න ඕනේ? ගුණ දැනගෙන තෙරුවන් සරණ යන එක. සාමාන්‍ය සම්ප්‍රදායානුකූලව නම් කොහොමද උපාසක කියන්නේ? දැන් පිරිහිලා තියෙන හින්දා වයසට ගියාට පස්සේ තමයි උපාසක මහත්තයා කොහෙද යන්නේ කියලා අහනවනේ. වයසක කෙනෙක් මැරුණොත් මොකද කියන්නේ? උපාසක මහතාට නිවන් සැප ලැබේවා කියලා බැනර් එක ගහනවා. තරුණ කෙනෙක් මැරුණොත් තරුණ මහතාට කියලා ගහන්නේ නේ. ඇයි ඒ උපාසක දාන්නේ නැත්තේ? දැන් ඒක අවභාවිතය වෙලානේ. ඒ කියන්නේ අවභාවිතය කියන්නේ හරියට පාවිච්චි වෙන්නේ නැහැ, මිස්යූස් කියන්නේ නේ. අවභාවිතය හරියට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් උපාසක කියන වචනය හරි ගෞරවණීය එකක්. දවසක් සක්‍රදේවේන්ද්‍රයා, අපි ඔබ දිව්‍ය ලෝකෙ පිළිගන්නවනේ නේ, දෙවියන්, බ්‍රහ්මයන්, දුක් විඳින නිරසතුන්, ප්‍රේතයන්, තීර්සන් ලෝකෙ අපි පිළිගන්නවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඒව අවබෝධ කරගෙන අපිට දේශනා කළේ. බුද්ධ දේශනාවේ පැහැදිලිව ඒ පිළිබඳ තියෙනවා. ඒ නිසා අපිට ඒක කවුරුත් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ කර්මානුරූප ස්වභාවය අනුව උපදින්න මැරෙන සත්වයන්ගේ ඉරණම. සක්‍රදේවේන්ද්‍ර දවසක් තමන්ගේ දිව්‍ය රථයට නගිද්දී නගින්න කලින් වන්දනා කළා. දිසා කීපයකට හැරිලා මාතලී කියන දිව්‍ය රියදුරා සක්‍රදේවේන්ද්‍රයන්ගෙන් අහනවා, අනේ දේවේන්ද්‍රය, ඔබතුමාට මේ තවුතිසා වැසි සියලු දෙවිවරුත්, චාතුම් මහරජික වාසී සතරවරන් දෙවරු ඇතුළු සියලු දෙවිවරුත් වන්දනා කරනවනේ. ඔබතුමා කාටද ඔය වන්දනා කරන්නේ මේ පහළ බලාගෙන? එතකොට සක්‍රදේවේන්ද්‍ර කියනවා, බ්‍රහ්මචාරී උත්තමයෝ ඉන්නවා, සසරින් එතෙර වෙන්න පිළිවෙත් පුරන උන්වහන්සේලාටයි මගේ මේ පළවෙනි වන්දනාව. ඊළඟට කිව්වා, ඒ ගහට්ටා පුඤ්ඤතරා, යම් මේ ගෘහ ජීවිතයක් ගත කරන, පින්දහම් කරන, ගෘහ ජීවිතයක් ගත කරන ගිහි උදවිය ඉන්නවා, සීලවන්තෝ උපාසකා, සිල්වත් ඒගොල්ලෝ, උපාසක පිරිස, උපාසක උපාසිකාව සිල්වත්, ධම්මේන ධාරං පෝසෙන්ති, ධාර්මිකව තමයි අඹදරුවන් පෝෂණය කරන්නේ, වංචා කරලා නෙමෙයි, ධාර්මිකව තමයි අඹදරුවන් පෝෂණය කරමින් පෞල් ජීවිතය ගත කරන්නේ. තේ නමස්සන්ති මාතලි, මාතලි මං ආන්න ඒ අයටයි ඔය දෙවණියට වන්දනා කළේ. එතකොට අපිට පේනවා සක්‍රදේවයා කියන්නේ සත්පුරුෂ කෙනෙක්නේ, අපිට වැඩිය ඉහළ කෙනෙක්නේ, ධර්මයේ අවබෝධයක් තියෙන කෙනෙක්නේ. ඒ සත්පුරුෂ අය වන්දනා කරන්නේ, ගෞරව කරන්නේ මොකේටද? කුලයටද, ධනයටද, රූපයටද, ස්ත්‍රී පුරුෂ බවටද? නෑ, මොකේටද? ගුණයට, ප්‍රඥාවට නේද, සිල්වත් බවට. ඒ නිසා අපේ ජීවිතේ අපි වයසට යනකොට මෝරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ගුණ ධර්ම ඇති කර ගැනීම, සිල්වන්ත බව ඇති කර, නැතුව මෝරන්න පුළුවන්ද? බෑ. ඒ නිකම්ම සීලයක් ගුණයක් නැතුව මෝරන කෙනාට මොකද්ද කියන්නේ? නිකම් මහල්ලෙක්. බුදුරජාණන්සේ වදාලා මේ තේර කියලා කියනවන්නේ පැවිදි ස්වාමීන් වහන්සේලාගේ වස් ගණන වැඩි වෙන වෙලාවට උපසම්පදා වෙලා, ඔන්න උපසම්පදා වෙලා එක වස් කාලයක් ගත කරපුවාම කියනවා වස් එකයි කියලා. ඊට පස්සේ තව වස් කාලයක් ගත වුණාම කියනවා වස් දෙකයි. ඊට වස් 10ක් වුණ දවසට කියනවා ඉස්තවිර කියලා. දැන් ওই පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේලා. ඒක බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා එන එක. එතකොට වස් 20ක් විතර වුණොත් කියනවා තේර, මහා තේරුන් වහන්සේලා කියලා, මහා තේර කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදලා ඉස්තවිර කියලා නිකන් කිව්වට වැඩක් නෑ කිව්වා. සිල්වත් බවක් නැතුව, ගුණවත් බවක් නැතුව නිකම්ම වයසට ගිය කෙනෙකුට ඉස්තවිර වෙන්නේ කොහොමද කියලා එයාට කියන්නේ දිරා ගිය මහල්ල කියලා කිව්වා. එතකොට අපි මොකද්ද බලන්න ඕනේ? අපේ ජීවිතයේ වයසට යනකොට නිකම්ම වයසට යන්න දෙන්න නෙමෙයි. දැන් හැබැයි වයසට ගිය අයත් මේ බණ අහන්නේ නැද්ද? දැන් වයසට ගියා යන. එතකොට මොකද කරන්න ඕනේ? ඉක්මනින් ඉක්මන. ඒ කියන්නේ වයසට ගියාගේ ආපස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් අය ඉන්නවද නැද්ද? ඉන්නවා. මොකද හේතුව? තරුණ කාලේ ඉඳලා හොඳට ජීවත් වෙලා. එතකොට එයාට සතුටක් නැද්ද? සතුටුයි. තරුණ කාලේ ළමයි, තරුණ ළමයි ආපස්සට හැරිලා බලද්දි සමහරුන්ට සතුටුයි. මොකද පුංචි කාලේ ඉඳලා හොඳට ඉඳලා. නමුත් 99%ක්ම මොකද වෙන්නේ? තරුණ කාලේ කෙනෙක් ආපස්සට හැරිලා බලද්දි පසුතැවෙන්න කරුණු ගොඩක්, මැදි වයසේ කෙනෙක් ආපස්සට හැරිලා බලද්දි වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා, වයසට ගිය කෙනෙක් ආපස්සට හැරිලා බලද්දි වැරදිච්ච තැන්. හැබැයි ඒ වැරදිච්ච තැන් පේන්නේ ඒත් මොලයක් තියෙන කෙනෙකුට විතරයි. නැත්නම් අනිත් අයට එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ ඒකේ පාඩුවක්. ඔහේ ඉන්නවා. ඉතින් මැරිලා ගියාට පස්සේ එයා යන තැන ගැන ඉපදුනාට පස්සේ තමයි එයාට දැනගන්න ලැබෙන්නේ. කලින් පේන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා අපි කලින් ජීවිතේ මැරුණනේ. එක පාර මැරුණ අය නේද? එක පාරක් නෙමෙයි. අපි ආපස්සට හැරලා නිකම් බැලුවොත් අපි මැරිච්ච අයනේ එක පාරක් හරි. එක පාරක් නෙමෙයි දීර්ඝ සසරේ මැරිලා තියෙනවා. නමුත් කලින් ජීවිතේ අපි මැරිලා තමයි උපන්නේ. ඒ මැරිලා උපන්නේ මනුස්ස ලෝකේ. ඒ ඇයි? අපි පින් දහම් කරලා තිබ්බ නිසා. ගොඩාක් පින් කරලා තිබ්බද? නෑ, ගොඩාක් කරලා තිබ්බනම් අපි දෙවියන් අතර යනවනේ නේ. ගොඩාක් පින් කරලා තිබ්බනම් අපි බ්‍රහ්මයන් අතර යනවනේ නේද? ධ්‍යාන වඩලා තිබ්බනම් අපි සාමාන්‍යයෙන් පින පව දෙකම කරලා දෙනවා. නමුත් පින වැඩියෙන්. ඒ නිසා මනුස්ස ලෝකෙ ඉපදුනා. ගොඩාක් යහපත කරලා තිබ්බනම් අපි හොඳ පරු පරිසරයක් ඇතුව කිසි අඟහිගකමක් නැතුව උපදිනවනේ. එහෙමත් නෙමෙයිනේ අපිනේ. එතකොට අපි ගොඩක් මහන්සි වෙලා ධනය හම්බගෙන ජීවත් වෙන පිරිසක් නෙමෙයිද? ඇයි ඒ? අපි කලින් ජීවිතවල දන් පෙන් දීමේදී එහෙම යම් කිසි අඩුපාඩු තිබිලා තියෙනවා. ඒව අරන් ඇවිල්ලා අපි මේ ජීවිතේ අපි ජීවත් වෙන ටික ආය අරන් යන්න වෙනවද නේද? අරන් යන්න වෙනවා. අපි ලස්සන දේශනාවක් අද ඉගෙන ගන්න මේ මරණය ඉදිරියේදී අසරණ වෙන්නේ නැතුව කොයි විදිහටද ජීවිතේ අපි හදාගන්න කියලා. චිත්ත ගෘහපති ගැන අහලා තියෙනවද ඔබ? බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා ගිහි උපාසක උපාසිකාවන්ට, ඔබ ආදර්ශයට ගන්නවා නම් මිනුන් දණ්ඩ හැටියට ගන්න කිව්වා චිත්ත ගෘහපතිතුමා. එක්කෝ හත් කාලවක උග්ග උපාසකතුමා ආදර්ශයට ගන්න කිව්වා. ඒ ධර්මයේ හොඳට දියුණු කරපයි. කොහොමද දියුණු කරේ කියලා බලමු. චිත්ත ගෘහපතිතුමා අසනීප වුණා. එහෙනම් දැන් ධර්මයේ හොඳට හැසිරුණා කියලා ලෙඩ වෙන්නේ නැද්ද? දැන් සමහරුන්ට ඉවසන්න බැරි අසනීප වෙනකොට එද්දි කෑ ගහලා කියනවා. මොකද කියන්නේ? අප මං කොච්චර පින්කම් කරලා තියෙනවද, මං කොච්චර දන් දීලා තියෙනවද, අපිටමයි මේ කරදර වෙන්නේ කියලා අඬන්නේ නැද්ද? අඬනවා. ඇයි? දන් දුන්නට ප්‍රඥාව තිබිලා නැහැ. ගුණ මේ උදව් කරාට අනිත් අයට ප්‍රඥාව තිබිලා නැහැ. මොකද ප්‍රඥාව තිබ්බනම් ඒක නහිම වෙන්නේ නැහැ. දැන් අර සුප්පාවාසා උපාසිකාව සීවලී මහරහතන් වහන්සේගේ අම්මා, සීවලී කුමාරයා අවුරුදු 7ක් කුසේ හිටියා කියලා අහලා තියෙනවද? හිතාගන්න පුළුවන්ද? මව් කුසක ළමයෙක් අවුරුදු 7ක් ඉන්නවා කියද්දි ළමයා මෝරණවනේ ඉන්නනේ. එතකොට යාමට කොච්චර අමාරු වෙන්නේ නැද්දනේ? ඒ කර්ම විපාකයක්. ඉතින් අවුරුදු 7ක් ඉන්නකොට දැන් ඉන්න බෑ, අමාරුයි. ඊට පස්සේ ඒ හිතුවේ මොකද්ද? අනේ බුදුරජාණන් වහන්සේ ඒක තමයි කිව්වේ මේ සංසාරේ හරි දුකයි කියලා. මේ ඉපදීම දුකක් කියලා හිත හිත බුදුගුණම හිතුවා. හිත හිත දුක තුනී කරගත්තා. ඊළඟට දරුවා බිහි වෙන්න ගිහලා දවස් 7ක් භාගයක් එළියට දරුවා ඇවිල්ලා එන්නේ නැහැ, හිර වෙලා. ඒකට කියන්නේ මූඩ ගර්භ. ගැබ හිර වෙනවා. ගැබ හිර වෙලා මැරෙනවා නේ අම්මලානේ. අම්මලත් මැරෙනවා, දරුවොත් මැරෙනවා. ඉතින් අපේ වාසනාවට අපිට එහෙම දෙයක් උනේ නැහනේ. එතකොට අර කර්ම විපාකේ මොකද හේතුව? කලින් ජීවිතයක නුවරක් ආක්‍රමණය කළා සීවලී කුමාරයා. කලින් ජීවිතේ අම්මා කිව්වා, "උතේ ඔහොම හරියන්නේ නැහැ. ඔය පොඩි පොඩි දොරවල් වලින් රිංගලා මිනිස්සු පයින්නවා. ඔය ටිකත් වහලා දාන්න" කිව්වා. ආන් ඒ උපදේශය දුන්න හින්දා අම්මගේ කුසට ආවා. නමුත් අම්මට වැඩිය අමාරුනේ කාටද? ඇතුලේ ඉන්න දරුවට. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අර මිනිස්සු හිර වෙලා හිටියා අර කොටුව ඇතුලේ, බලකොටුවේ. ඒ විපාකේ ලැබිච්ච විදිය දුක් ඉඳලා ඉඳලා ඒකේ ඉතුරු වෙච්ච විපාකයක් වෙන්නේ නැති අන්තිමට මව කුසේ හිර වෙලා ඉන්න සිද්ධ වුණා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්, දවස් 7ක් අර බිහි වෙන්න බැරුව හිර වෙලා. එතකොට ඒ වෙලාවෙත් දැන් උපාසකතුමා ඒ සුප්පාවාසාගේ සැමියා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා, "අනේ ස්වාමීනි, මෙහෙම දෙයක් වෙලා දැන් ගැබ හිර වෙලා දවස් 7ක් කියලා." එතකොට බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා. "සුප්පාවාසා සූපත් වේවා, සුවසේ පින්වන්ත දරුවෙකු බිහි කරාවා" කියලා. එතකොටම දරුවා බිහි වුණා කිසිම වේදනාවක් නැතිව. එතකොට අර දරු ගැබ හිර වෙලා ඉද්දි අර අම්මා මොකද කළේ? අර අම්මා බුදුගුණම හිතනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිතනවා. "අනේ කොයිතරම් දුක්ඛිත සංසාරයකද අපි මේ යන්නේ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ නැත්නම් අපි දන්නේ නැහනේ" කිය කිය බුදුරජාණන් වහන්සේ ගැනම හිතනවා, ධර්මයේ ගැනම හිතනවා, සංගරත්නය ගැනම හිතනවා. එහෙම හිතද්දී හිතද්දී අර දුක ඉවසගන්න පුළුවන් වුණා. කායික පීඩාව ලැබුණට මානසිකව පෙළෙන්නේ නැතුව ඉන්ට ලැබුණා. ඒ වගේ වයසට ගිය අය ගොඩාක් අසරණ වෙනව නේද? දැන් වයසට ගියා විතරක් නෙමෙයි ලෙඩ වෙන්නේ. තරුණ අයත් ලෙඩ වෙනවා. ඒ ලෙඩ දුක් පීඩා එනකොට ගොඩාක් අසරණ වෙනවා. ඇයි අසරණ වෙන්නේ? අර ධර්මයේ පුරුදු කරලා නැති නිසා අර එක උලක් ඇනිච්ච තැනකට තව උලක් අයිනවා වගේ. එක උලක් කියන්නේ මොකද්ද? කායිකව ලැබෙන වේදනාව. කායිකව වේදනාව ලැබිච්ච කෙනාට මානසිකව ඒකෙන් පීඩා විඳිනවා. ආය දරුවෝ සලකන්නේ මට, මං කොච්චර කරලා තියෙනවද උන්ට, එක එක්කවත් එන්නේ නැහැ බලන්න කිය කියා. ඔව් සමහර අය ඉන්නවා දරුවන්ට දොස් අර දෙස් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ උන්ට නම් හොඳක් වෙන්න එපා කියලා එහෙම කියනවනේ. ඇයි ඒ? අර වේදනාව ඉවස ගන්න බැරුව ඒත් එක්ක වැරදි විදිහට කල්පනා කරලා වෙන වැඩේ. අන්තිමට දේශයෙන් ගිහිල්ලා ඉතින් උපදින්නේ කොහෙද? නරක තැන්වල. දේවල් දරවල් දරුමුණු පුරන් ඇලිලා ඉඳලා කොහෙද උපදින්න තියෙන්නේ? නරක තැන්වල. දැන් චිත්ත ගෘහපතිතුමත් හොඳටම අසනීප වුණා. දැන් මේ අවසාන කාලේ වයසයි ගොඩක්. ඉතින් දැන් ඥාතීන් වට කරගෙන ඇයි ඉතින් මේ චිත්ත ගෘහපතිතුමා ගොඩාක්කට සැලකුවා, උදව් කළා, ධර්මය කියලා දුන්නා. දැන් කට්ටිය වට වෙලා උපස්ථාන කරනවා. ඉතින් එහෙමනේ නේ, හොඳට හිටපු අයට වටේ පිරිස ඉන්නවනේ උදව් කරන්න. ඉතින් එතකොට දැන් චිත්ත ගෘහපතිතුමාට විතරක් පේනවා දෙවිවරු පිරිසක් ඇවිල්ලා. ඒ ආපු දෙවිවරු කියනවා කොයි වගේ දෙවිවරුද ඇවිල්ලා තියෙන්නේ? අතකෝ සම්බහුලා ආරාම දේවතා, වන දේවතා, රුක්ක දේවතා, ඕසදීතින වනත්පතිසු අධිවත්තා දේවතා. ඔන්න දෙවිවරු කොටස්. ඒ කියන්නේ ආරාම දේවතා. මේ ආරාණ්‍යවලට ආරාමවලට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ ඔක්කොම පොළොව වාසී දෙවිවරු. උසස් දිව්‍ය ලෝකවල චාතුම් මහරාජිකෙන් ඉහළ දිව්‍ය ලෝකවල නෙමෙයි මේ. චිත්ත ගෘහපතිතුමා ළඟට ආවේ කවුද? ආරාම දේවතාවරු. ආරාමවලට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. ඊළඟට වන දේවතා. වනාන්තරවලට අධිගෘහිතව දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ වනාන්තරවල මිනිස්සු එහෙම අඩුයිනේ. එතකොට ඒ තැන්වල වනාන්තරවලට ඒ වගේ විමාන හදාගෙන ඉන්නවා. වනාන්තර උඩ ඒ සෙවනේ. දැන් අපි වුණත් අපිට මේ පොළොව මට්ටමින් පේන ලස්සනට වැඩිය ගොඩක් ලස්සනයි නේද උඩකට නැගලා බලපුවාම? පිරිසිදුයිනේ. සමහරට ඒකත් එක්ක ඒගොල්ලන්ට විමාන පහළ වෙනවා ඇති පිනට. එතකොට වනයට අධිගෘහිත දෙවරු ඉන්නවා. රුක්ක දේවතා. සමහර ඔය ගම්වල එහෙම විශාල වෘක්ෂ තියෙනවා, මිනිස්සු වඳින පුදන. ඒවට අධිගෘහිත වෙනවා දෙවරු. ඊළඟට ඕසදී, ඖෂධ වෘක්ෂ තියෙනවා. තින. තින කියන්නේ ඔය පොල් තල් වගේ තාල වර්ගයේ ගස් තියෙනවා. ඒවටත් අධිගෘහිත වෙනවා. වනස්පතිසු. ඒ කියන්නේ විශාල, ඒ වගේ විශාල ගස් තියෙන වනස්පති ගස් කියන්නේ ලොකු ගස්. ආන්නේවට අධිගෘහිත දේවතාවෝ. සංගම්ම සමාගම්ම චිත්තං ගහපතින් ඒතද වෝචුන්. ඒගොල්ලෝ රැස් වෙලා එකතු වෙලා කියන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට. ඔය දැන් ගොඩාක් ඔය දේවාල ගැන එහෙම කියනවනේ නේ. එතකොට ඒ දේවාල වල විස්තරය මේකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේ ඇත්තටම කවුද ඉන්නේ කියලා දැනගන්න කැමතිනේ. ගොඩාක් කැමති මාස්ටර්කාවක් නේ. ඔව්. ඒ දේවාල වල ගොඩක් වෙලාවට හොඳට ගොඩක් කල් ඉඳලා පුද පූජා ලබන තැන් නම් මිනිස්සුන්ට ඒවට ගියාපුවම පිහිටකුත් ලැබෙන තැන් නම් එහෙම තැන් තියෙනවනේ. සමහරු කියන්නේ අපේ කරදරේ නැති වුණා එහෙම කියලා කියනවනේ. ඊළඟට ඔය දරුණු දේවල් කරන්නේ නැතිනම් ඒ තැන්වල ගොඩක් වෙලාවට ඉන්නේ කවුද? ඔය ආරාම දේවතා, වන දේවතා, රුක්ක දේවතා, ඒගොල්ලෝ. එතකොට ගොඩාක් නපුරු දේවල් කරනවා නම් ඉන්නේ කවුද? ගොඩක් බලවත් යක්ෂයවාදී මේ අසුර කොටස් ඉන්නේ. තවත් ඔය ගම්වල පොඩි පොඩි තැන් තියෙන්නේ. ඒ ඥාතීන්ම නැති වෙලා ඥාති ප්‍රේත කොටස් ඉන්නවා. ප්‍රේතයන්ගේ විවිධ හැකියාවන් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවනි මේ අපිට පේන්නේ නැති දේවල් බලන්න. එතකොට ආන් ආවලා හොරකම් කළේ යෝක කියලා කියන්න පුළුවන්. ඇයිද? අපිට පේන්නේ එයා බලන් හිටියා. එයාට පේනවනේ අපි නැති වෙලාවට. අපිට පේන්නේ නැතු මේ යනවා. අපේ ගෙදරම ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඉන්න තැන් තියෙනවා තිරෝකුඩ්ඩ කියන සූත්‍රේ. මේ දොරවල් උළුවස ළඟ, ගෙයි මුල්ලේ, පිළිකන්නේ, ওই තැන්වල ඉන්නවා. ඒගොල්ලෝ ඒ තැන්වලට ආස කරගෙන ඉන්න ප්‍රේත කොටස්. ඉතින් ඒගොල්ලෝ සමහරට ගෙවල් ළඟ, ගස් ළඟ, ගස් මුල ඔය තැන්වල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අර ඥාතීන් පින් අනුමෝදන් කරන්න නැතුව සතුටින් කාලා බීලා ඉන්නකොට එයාලට හරි හිතට දුකයි, ඉරිසියයි. ඊට පස්සේ ද්වේෂ කරනවා, වෛර කරනවා. සමහරට ඒක පැත්තෙම ඉන්න බලවත් අමනුස්සේ අල්ල ගන්නවා, අරයව අල්ලලා බය කරනවා, උඹ ගිහිල්ලා මේක කරපන් නැත්තම් බලා ගන්න පුළුවන් කියලා සැර දාලා යවනවා. ඒව තමයි ඔය හදිහුණියම් කරනවා ය කියන්නේ. ඒ කියන්නේ යම් යම් දේවල් බලවත් අමනුෂ කොටස් ඉන්නවනේ. එයාලා අර ගෙදර ඇසුරු කරගෙන ඉන්න දුර්වලයෝ ටික තර්ජනය කරනවා, මැරකම් කරනවා. මැරයෝ වගේ බය කරලා කියනවා, ආහවල් තැන ගිහිල්ලා මං කියන දේ කරපන්, අන්න අරුන්දෑ මරලා දාපන් කියලා කියනවා. එතකොට ඉතින් ඕඩරේ බාරගෙන යනවා. මොකද හේතුව? එයා ඒක කරේ නැත්නම් එයාව විනාශ කරන්න පුළුවන් බයට. ඔය වගේ විෂයක් තමයි ඒක. ඉතින් ඒ නිසා හැම තැනකටම ගිය අය කියලා තමහර විට අර කබලෙන් ලිපට වැටුණා වගේ මිනිස්සුන්ට වෙන්නේ. හරි පරිස්සම් වෙන්න ඕන. දැන් චිත්ත ගෘහපතිතුමා ළඟට කවුද ලඟුනේ? පෙරේතයෝද? නෑ. අසුරයෝද? නෑ. අර හොඳ ධාර්මික ආරාම වෘක්ෂ දේවත. හැබැයි ඉහළ දෙවරු කලින් එන්නේ නැති, උඩ ඉන්නේ නැති. නමුත් මෙතන මේ දේශනාවේ තියෙන්නේ මේ පොළොව ඇසුරු කරගත්ත දෙවිවරු. ඒ අයට තමයි කියන්නේ බුම්මානං දේවානං සද්දං සුත්තා කියලා. අර ධම්මචක්ක සූත්‍රයේ තියෙන්නේ පොළොවාසි දෙවියෝ දහම් ගෝසාව අසලා දහම් මේ කිව්වය කියලා. ඊට ඉහළ දිව්‍ය ලෝකවල දෙවරුන්ට අන්න ඒ වගේ. ඉතින් මොකද්ද කිව්වේ ගෘහපතිතුමාට? පනිදේහි ගහපති අනාගත මද්ධානං රාජා අස්සං චක්කවත්තීති කිව්වා. අනේ ගෘහපතිතුමනි, සක්විති රජ කෙනෙක් වෙන්න අනාගතේ හිත පිහිටවන්න ඔබතුමා කියලා කිව්වා. මොකද්ද කිව්වේ? සක්විති රජෙක් වෙන්න හිත පිහිටවන්න. සක්විති රජුරු කියන්නේ කවුද? සක්විති රජුරු කියන්නේ මේ අද ඉන්න ජාතියේ රජවරු, ජනාධිපතිවරු නෙමෙයි. ගොඩාක් පුණ්‍ය සම්පත් තියෙන, ගොඩාක් ගුණධර්ම තියෙන, පංචශීලයෙන්ම මේ මහපොළොවම දිනාගෙන පාලනය කරනවා. එකයි එක්කිනයි ඉන්නේ, එක රජ කෙනයි. එක කාලයක සක්විති රජ කෙනෙක් පහළ වෙච්චාම මුළු පොළොවම ජය ගන්නවා ධාර්මික බලයෙන්. යුද්ධ කරලා නෙමෙයි. එයාට සක්විති මැණිකක් පහළ වෙනවා. ඒ චක්‍රරත්නය පෙරටු කරගෙන සිවුරංග සේනාවක යනකොට අහසින් යන්නත් පුළුවන්. සිවුරංග සේනාවක යනකොට ඒ විජිතේ ඉන්න ප්‍රාදේශීය රජවරු කියන අනේ රජතුමනි, ඔබතුමාගේ මේක. අර පින් බලයට කියනවා පැහැදිලා, අපි ඔබතුමා යටතේ ඉන්න. එතකොට අවවාද කරන්න කියනවා. එතකොට අවවාද කරනවා, සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, වැරදි කාම සෙවණි දෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඔබලගේ විජිත ඔය විදිහටම ඔබලම පාලනය කරගෙන යන්න. ඔය විදිහට සිව්මහ දිවයිනම ජය ගන්නවා. සමුදුර කෙලවර කොට ඇති දිනාගෙන ධාර්මිකව. තව ඉතින් එයාට මැණික් හතක් තියෙනවා. විස්තර ගොඩක් තියෙනවා ඔය සූත්‍ර දේශනාව. මහා සුදස්සන සූත්‍ර දීඝනිකායේම ගොඩාක් විස්තර තියෙනවා සක්විති රජුරුවන්ගේ සැපත සහ ධාර්මික බව පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ සක්විති රජ කෙනෙක් වෙන්න කියලා කිව්වේ. එතකොට චිත්ත ගෘහපතිතුමා ඒ දෙවිවරුන්ට කිව්වා, තම්පි අනිච්ඡං, තම්පි අද්දුවං, තම්පි පහාය ගමනීයං. ඒ චිත්ත ගෘහපතිතුමා දැන් කාට වටේ ඉන්න අයට පේන්නේ නැහැ. දැන් ඔන්න තාත්තා හොඳටම අසුනීප වෙලා මැරෙන්න යනවා. දැන් ඔන්න සිනාමුසු මුහුණින් ඇස් දෙක පියාගෙන දැන් හුස්ම හයියෙන් ඉහළට පහළට අදිනවා. දැන් ඒ ගෘහපතිතුමාට විතරයි පෙවුනේ. දැන් ඒ 100ට පේනවා. දැන් ඔන්න දෙවිවරු ඇවිල්ලා කියනවා, ඇහෙනවා දැන්, අනේ මේ සක්විති රජ කෙනෙක් වෙන්න ඔබතුමා. එතකොට මේ 100 කියනවා කට ඇරලා, මොකද්ද? තම්පි අනිච්ඡං, ඒකත් අනිත්‍යයි. තම්පි අද්දුවං, ඒ සැපයත් අස්ථීරයි. තම්පි පහාය ගමනීයං, ඒකත් අතෑරලා යන්න වෙනවා කියලා කියනවා. එතකොට ඥාති පිරිසට දෙවරු පෙවුනේ නැහැ. ඥාති පිරිසට පේන්නේ 100 කියවන එක විතරයි. 100 කියවන්නේ මොකද්ද? ඒකත් අනිත්‍යයි, ඒකත් අස්ථිරයි, ඒකත් දාලා යන්න වෙනවා කියලා කියනවා. එතකොට වටේ හිටපු පිරිස බය වුණා ටිකක්. මොකද්ද මේ දොඩවන්නේ? දැන් ඒක නම් එහෙම ධර්මයක් හරි කිව්වා. දැන් අද කාලේ මොකද්ද කියන්නේ? පොඩි දුවාවද, ඔප්පුව තියෙනවද නේද? ඔව්, අතන තියෙන්නේ, උඹලා රණ්ඩු වෙන්නේ නැතුව හිටපල්ලා. ඔහොම කියනවනේ. එහෙම නේද? නැත්තම් අරකිට දෙන්න එපා. ඔහොම එක එකව මතක් වෙනවනේ මතක් වෙලා ඉතින් අර සිහිය විකල්ලෙන් දොඩවනවා එතකොට නම් බය විය යුතුමයිනේ දැන් ඒ කාලේ බලන්න ඥාති පිරිස වට වෙලා ඒගොල්ලෝ ඒ ඥාති පිරිසට ඇහුනේ මොකද්ද ඒකත් අනිත්‍යයි ඒකත් අස්ථිරයි ඒකත් දාලා යන්න වෙනවා එතකොට ඥාති පිරිස කියන්න පටන් ගත්තා අනේ මේ ආර්ය පුත්‍රයනි සිහිය පිහිටවා ගන්න දැන් බලන්න දැන් කෑ ගහගෙන ඇඬුවද කවුරුත් බලන්න මේ ධර්මයේ පුරුදු කරපු කාලේනේ දැන් අද කාලේ නම් එහෙම නෙමෙයි සමහර විට ඉන්න කාලේ සලකපුවත් නැති දුවලා එනවා දුවලා ඇවිල්ලා අර වටේ ඉන්න ඥාතීන්ටත් පේන්න බදාගෙන අඬනවා අර මැරෙන්න හදන මිනිස්සයා අනේ අම්මේ දාලා යන්න එපෝ කියලා එතකොට අම්මට නැති ආදරය හට ගන්නවා ඉතින් අම්මට ඒක පාඩුවක්ද නැද්ද පාඩුවක් හොඳට මතක තියාගන්න ඕන දැන් ඔබ අතරනේ දැන් අපි පන්සලට ඇවිල්ලා නෙමෙයිනේ මැරෙන්නේ නේ ගෙදරනේ එතකොට මැරෙන්න යනකොට කවුරු හරි අපිට වළක්වන්න පුළුවන්ද බෑනේ නේ ඉතින් බෙහෙත් ගේන්න යන එක වෙනම දෙයක් ඒත් අනවශ්‍ය කලබලයක් නැතුවනේ කෑ ගහලා දුවලා පැනලා උස්සලා අතෑරලානේ ඒකෙම මැරෙනවා සමහර වෙලාවටනේ එහෙම නෙමෙයි අර බොහොම ඉවසීමේ මොලේ තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන හැමෝටම තේරෙන්නේ නැහැ නේ හැම එකක්මනේ තේරෙන කෙනෙක් ඉස්සරහට දාන්න ඕනේ එයා කියන විදිය අහන්න ඕනේ අනිත් අයනේ ඉතින් එතකොට කාටවත් ඔය අඬන දොඩන කෑ ගහන බොරුවට කෑ ගහන ඉන්නවනේ බොරුවට හරි දක්සයිනේ නේ ඌ විලාප කිය කිය කෑ ගහන ඒ අයට ලං වෙන්න දෙන්න හොඳ නැහැ ඇත්තටම ආදරයට වෙන්න පුළුවන් නමුත් ඒක අර මැරෙන කෙනාට ගොඩාක් අන ඒ අය කොහොම හරි ගෙනිහිල්ලා වෙන කාමරයකට දාලා දොර ලොක් කරලා තිබ්බක් කමන්නේ මොකද හේතුව අර දැන් මේ බොහොම තීරණාත්මක අවස්ථාවන්නේ නේ මැරිලා හිත බැඳිලා අපායට කිව්ව පෙරේතය අතර කි ගොඩාක් වෙන්නේ පෙරේත ලෝක යන්නේ ඇයි පිනු දහම කුත්‍යම් කිසි කරගෙන තියෙනවා දාන එහෙම දෙනවනේ ඉතින් පේරු දාන එහෙම දෙනවනේ නේ නමුත් අරවට ගොඩක් ආසයි කාමයට එතකොට ඒ තැන්වලම නතර වෙනවා නිරේට යන්නේ නැහැ ඒ තරම්ම දරුණු විදිහට නමුත් එහෙම වෙනවා ගොඩක් අය ඉතින් අපරාධනේ නේ මනුස්ස ලෝකෙක හරියෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා දෙවියන් අතර හිත පිහිටව ගන්න බැරුව යනවා දැන් මේගොල්ලෝ මොකද කිව්ව එකපාර සතින් අය පුත්තු උපට්ට පේහි මා විප්පල පීති විලාප තියන්නේ පාරේ පුත්‍රය සිහිය පිහිටව ගන්න බලන්න එතන හිටපු පිරිස බුද්ධිමත්ද නැද්ද බුද්ධිමත් එයාලට පැටළුණා හැබැයි මේ විලාප තියනවා කියලා නිකන් කියවනවා කියලා හිතේ මොකද දැක්කේ නැහනේ නේ එතකොට කියනවා ඒ වෙලාවේ කියනවා ඇයි ආරේ පුත්‍රේ මේ ඒකත් අනිත්‍යයි ඒකත් අස්ථිරයි ඒකත් දාලා යන්න වෙනවා කියලා මොකද්ද ඔය කියන්නේ කියලා ඇහුවා එතකොට කියනවා පින්වත්නි ආරේ පුත්‍රය ඔබතුමා මේ සක්විති රජෙක් වෙන්න හිත පිහිටව ගන්න කියලා මට මේ ආරාධනා කරනවා දෙවිවරු පිරිවරාගෙන ඒකයි මං කිව්වේ කියලා කිව්ව අනාගතේ සක්විති රජෙක් වෙන්න කියලා මට කියනවා හිත පිහිටව ගන්නලු අදිෂ්ඨාන කර ගන්නලු එතකොට ඒ පිරිස ඕන්න බලන්න ඒ පිරිසට එකපාර ගෞරවයක් ඇති වුණා ඇයි දෙවිවරුත් කතා කරනවායි කියන්නේ නේ දැන් නිකන් අපි ෆොටෝ එක කෙලියක් දැක්කත් අප්පා කියලා හිතනවනේ දෙවිවරු ආවාය අපේ පින්කමට කියලා එහෙම හිතනවනේ නේද සමහරු එතකොට දැන් මේ පිරිස සතුටු වුණා සතුටු වෙලා කිව්වා අනේ ආරි පුත්‍රය ඉතින් ඇයි මේ විදිහට දෙවිවරු කියන්නේ ඔබට සක්විති රජෙක් වෙන්න හිත පිහිටව ගන්න කියලා අපිට නම් තේරෙන්නේ නැහැ කිව්වා ඔක එතකොට කිව්වා ඒ දෙවිවරු දන්නවා කිව්වා මං ගත කළපු යහපත් ජීවිතය පිළිබඳව ඉතින් එයාලට හිතෙනවා කියනවා මෙන්න මෙහෙම අයංකෝ චිත්තෝ ගහපති සීලවා කල්යාණ ධම්මෝ මේ චිත්ත ගෘහපතිතුමා හරි සිල්වත් යහපත් ගුණධර්මයන්ගෙන් යුක්තව හිටපු කෙනෙක් සචේ පනිදහිස්සති අනාගත මද්දානං රාජාසං චක්කවත්ති ඉතින් මේ කෙනා යම් හේකින් අනාගතේ මම සක්විති රජෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කළොත් හිත පිහිටවා ගත්තොත් ඉජ්ජිස්සති සීලවතෝ චේතෝ පනිදිම ඔන්න ලස්සන වාක්‍යයක් ඉතාම අර්ථවත් දෙයක් මොකද්ද මේක හොඳට මතක තියාගන්න ඕන ඉජ්ජිස්සති සීලවතෝ චේතෝ පනිදි සිල්වතාගේ පැතුම ඉටු වෙනවා කාගේ පැතුමද ඉටු වෙන්නේ සිල්වතාගේ නිකම් මට නිවන් සැප ලැබේවා මට නම් අපාය යන්න බෑ මට නම් ඕන ඉක්මනින්ම සසරෙන් එතෙර වෙන්න කියලා කිව්වට සමෘද්ධිමත් වෙනවද නෑ සිල්වත් ඉඳගෙන මට නම් දිව්‍ය ලෝකෙ යන්න ඕනේ මං නම් තුසිතේ උපදින්න කිව්වට උපදින්න බෑ එහෙනම් තුසිතේ හිත පිහිටන්න නම් මොකද වෙන්න ඕනේ සිල්වත් වෙන්න ඕනේ ඉජ්ජිස්සති සීලවතෝ චේතෝ පනිදි ඉටුවෙන්නේ සමෘධිමත්වෙන්නේ සිල්වතාගේ චේතෝ පනිදියයි. චේතෝ පනිදි ගැන සිත පිහිටවා ගැනීම ප්‍රාර්ථනය කියලා අපි කියන්නේ. ඕ නිකං පැතුවට ලැබෙනවන බුදුරජාන්ස වදල හෙනම් කවුරු කුමකින් පිරියයිද කියලහවා. පතනවා සමෘධිමත් වෙනවා නන්නේ ඇයි මේ මිනිස්සු හැම කෙනෙම පතනවනි සැපය හැමෝටම ලැබෙනවද? නෑ, නියමිත ප්‍රතිපදාව ඉන්නයට විතරයි සැපය ලැබෙන්නේ. එතකොට මේ කියනවා චිත්ත ගෘහපතිතුමා, ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා එයාලා දන්නවා දෙවරු සිල්වතාගේ පැතුම ඉටු වෙනවා කියලා. මොකද හේතුව විසුද්ධත්තා සීලස්ස, සීලයෙන් පිරිසිදු නිසා. අන්න තමන්ගේ ජීවිතය විශුද්ධියට පත් වෙලා තියෙන්නේ සිල්ලත් බව හේතු කරගෙන. ආන් ඒ නිසයි පැතුම සමෘද්ධිමත් වෙන්න ඉටු වෙන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ කල්පනා කළා ධම්මිකෝ ධම්මරාජා ධම්මිකං බලින් අනුපදස්සතේති. ඒගොල්ලන්ට ලාභයක් බලාගෙන. මොකද ඒ දැන් සක්විති රජතුමා කියන්නේ ධාර්මික කෙනෙක්නේ, සිල්වත් කෙනෙක්නේ, පංචශීලයෙන් ලෝකය පාලනය කරන කෙනෙක්නේ. ඉතින් ඒගොල්ලෝ අපේ ඇරයුමෙන් මේ අනේ මේ චිත්ත ගෘහපතිතුමා අපේ ඇරයුමෙන් සක්විති රජ වුණොත් අපිටත් ධාර්මිකව පුද පූජා පවත්වාවි. මොනවද ධාර්මික පුද පූජා? ධාර්මික පුද පූජා තමයි ඔය ආහාර පාන පළතුරු පූජා කරන්නේ. ඒව ධාර්මික. අධාර්මික ඒවා මොනවද? සත්තුන්ගේ බෙල්ල කපලා ලේ දෙන්නේ. ඒව මොනවද? ඒව අධාර්මික බලිබිලි නේද? ඒව ධාර්මික ඒවා මොනවද? සුවඳ, මල්, පළතුරු, ඔය වගේ පුද පූජා පවත්වනවානේ. ගුණ කියනවා, නටනවා, ස්තෝත්‍ර ගායනා කරනවා. ඒව මොනවද? ඒව ධාර්මික දේවල්. එකට පින් අනුමෝදන් කරනවා යහපත් දේවල් කරලා. ඒව මොනවද? ධාර්මික පුද පූජා දේවරු වෙනුවෙන් කරන. එතකොට ඒ අර ආරාම වලට අධිගෘහිත, වනතර වල අධිගෘහිත, රුක්ෂ වලට අධිගෘහිත දේවරු කැමති පුද පූජා ලබන්න. එහෙනම් ඒගොල්ලෝ මේ ගොඩාක් ආර්ය ශ්‍රාවකම දේවරු කියලා හිතන්න අමාරු. මොකද හේතුව ගොඩාක් පුද පූජා වලට ආසයි. හැබැයි ඉතින් මිනිසුත් එහෙමනේ නේ. මිනිසුත් තමාව ප්‍රශංසා කරනවට කැමති නැද්ද? දැන් කවුරු හරි ඇවිල්ලා වෛද්‍යවරයෙක් ඉන්නවා කියමු. වෛද්‍යවරයාට බැනලා බෙහෙත් ඉල්ලනවා දෙයිද? නෑ. ඒ නැත්තම් ඇවිල්ලා අනේ ඔබතුමා කොච්චර ලෙඩ්ඩු හොඳ කරලා තියෙනවද? ඔබතුමා නෙවෙයි වෛද්‍යවරයා. අනිත් අය වෛද්‍යවරු නෙමේ. නේද? ඔහොම කියලා කියපුවාම මොකද තියෙන්නේ? සල්ලි ගන්නෙ නැතුවම බෙහෙත් දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි දෙවරු ඉදිරියේදී සුවඳ දුන් පූජා කරලා මල් තියලා පළතුරු තියලා කියනවා අනේ ඔබතුමා තමයි, ඔබ වහන්සේ තමයි අපේ ජීවිතේට රැකවරණය, පිහිට, ආරක්ෂාව. ඔබ වහන්සේ අපේ ජීවිතවල තියෙන කරදරව දකිනවා. අපි මේ පුද පූජා කරනවා දකිනවා. අපිට පිහිට වෙන්න කියලා මිනිස්සු ඉල්ලනවා. එතකොට ඒවා ඉටු කරලා දෙන්න පුළුවන් සතුටු වෙලා. එයාගේ යම් කිසි බලයක් තියෙනවනේ දෙවරුන්ගේ නේ. ඒවා ඉටු කරලා කරදර බාධා තියෙනවා නැති කරලා දාන්න පුළුවන්. යම් මට්ටමකට ඒ දෙවියන්ගේ බලය අනුව සහ ඒ සන්නිවේදනයේ වුණ ප්‍රමාණය අනුව සහ පණිවිඩ යන්නත් එකනේ. පණිවිඩේ යන්න අතරමැදිය තමයි කවුද? ඉන්නේ නේද කපු මහත්තයා කියලා කියන්නේ. ඒ අතරමැදි කෙනා. එයාගේ සිල්වත් බව, ගුණවත් බවත් බලපානවද නැද්ද? සම්බන්ධ වෙන්නේ නේ. ඒවා ඔක්කොම බලපාන. ඉතින් මේ ලෝකේ තියෙන විෂයන් ආර්ය විෂයන් නෙමේ. ඒවා ඒ කාලේ බුද්ධ කාලේ ඉඳලා තියෙන ඇවතුම් පැවතුම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ඒවා ලෝකේ කාම ලෝකේ තියෙන දේවල්. ඉතින් ඒක පෙන්වන්න නෙමේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. ඉතින් මේ විදිහට ආරාම දෙවිවරු ඇයි ආරාධනා කළේ? එයාලටත් පුද පූජා දෙයි. ඇයි දැන් අපි හිතමු රුක්ෂයක් තියෙනවා, විශාල නුගයක් තියෙනවා කියලා හිතන්න. ඒකට අධිග්‍රහිත වෙච්ච දෙවි කෙනෙක් ඉන්නවා. එතකොට මිනිස්සු එතෙන්ට ගිහිල්ලා ඔන්න අස්වැන්න නෙලා ගත්තාම ආග්‍ර කොටසින් එතන කිරි උතුරවලා සුද්ධ පවිත්‍ර කරලා දුන් අල්ලලා බුද පූජා තියෙන සිරිත අදටත් නැද්ද? එතකොට ඒ ගසට අධිග්‍රහිත දෙවිය සතුටු වෙනවා. සමහරටේ කුමුරු යායට වෙන්න තියෙන අනතුරු නැති කරලා දානවා නේද? අනතුරු එයාගේ බලයකින් නැති කරලා දානවා. සමහර විට ඒ වෙන්න තියෙන රෝගබාධ පීඩා පිළිබඳව කලින්ම මිනිස්සුන්ට සන්නිවේදනය කරනවා. එතකොට මිනිස්සු අස්සනු සරු කර ගන්නවා. එතකොට අපි හිතමු මේ ගහ වටේ ලස්සන දැන් සක්විති රජ කෙනෙක් නම්, ඉතින් අර සක්විති රජතුමා හරි කරුණාවන්තයිනේ. ලස්සනට සුදු වැලි අතුල්ලා රන් වැටක් ගහලා ඔය ලස්සනට සරසලා දෙනවා. එතකොට ඒ දෙවියන්ට එතන ප්‍රියමනාප නැද්ද? ප්‍රියමනාප. ඒ වගේ පුද පූජා ලැබෙයි, ධාර්මිකව සලකයි කියලා හිතලා තමයි මේ දෙවරු ඇවිල්ලා ආරාධනා කළේ. අන්න ඒකයි කියන ඔය මට ආරාධන කළේ. මං එතකොට ඒ දෙවරුන්ට කිව්වා ඕකත් අනිත්‍යයි, ඔය සක්විති රජ සැපයත් අනිත්‍යයි, ඕකත් අස්තිරයි, ඕකත් දාලා යන්න වෙනවා කියලා. එතකොට මේ පිරිස වැඳගත්තා. වටේ හිටපු ඥාති පිරිස වැඳගත්තා. දැන් මේ සීයා දැන් මැරෙන්න කිට්ටු කෙනා බලන්න ඒ කෙනාගේ අභිමානයනේ. අන්න නියම උපාසකයා, අන්න නියම උපාසිකාව. නැත්තං එහෙම නෙමෙයි, අඬ අඬ වැළපි වැළපි ඕ එක්ක දේශ කර කර එක්ක නැත්තම් මෙලෝ සිහිය පතන්නේ නැතුව මරණයටපත් වෙලා දුගතිගාමි වෙනවා. දැන් ඔන්න උපාසක කෙනාගේ වටිනාකම. ඊට පස්සේ කියනවා අර පිරිස වැඳගෙන කිව්වා තේනහි අය පුත් අම්මේහි ඕවදේහි අනේ ආර්ය පුත්‍රය එහෙනම් අපිට අවවාද කරන්න කියලා කිව්වා. ඕන් මරණාසන්න ජීවිතයත් මරණයත් අතර ඉන්න උපාසකතුමා හොඳට ඉන්න පිරිසට අවවාද කරනවා. අන ශ්‍රාවකත්වයේ පින්වතුනි, ඒක තමයි ගිහි අයගේ මිම්ම චිත්ත ගෘහපතිතුමා. ඕන් ගිහි අයට කිව්වේ හැම වෙලාවෙම හිතන්න කිව්වා මම චිත්ත ගෘහපති වගේ කෙනෙක් කියලා. ඒ කියන්නේ මොකද්ද? මරණයේ ඉදිරියේ අසරණ වෙන්නේ නැති කෙනෙක් වෙනවා. ඊට පස්සේ අවවාද කරේ කොහොමද බලන්න ඕන අනිත් අයට කිව්වා තස්මාතිහෝ එවං සික්කිතබ්බං. එහෙනම් ඔබලා මෙන්න මේ විදියට හික්මෙන්න. බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඔන්න පළවෙනි අවවාදේ. මොකද්ද පළවෙනි අවවාදේ? බුදුරජාණන් වහන්සේගේ ඉතිපිසෝ භගවා අරහං මෙසේ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ. දැන් බුදුගුණ දන්නවද මේ පින්නතුන්? පාලියෙන්ද සිංහලෙන්ද දන්නවද? ඔව්, සිංහලෙන් හොඳට බුදුගුණ දැනගන්න ඕනේ. ඉතිපිසෝ ගාථාව කියවන්න පාඩම් වුණා කියලා මදි. පුංචි පුතාලට කියලා දෙන්න ඕනේ අරහං කියන්නේ පුතේ මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කළා. රාග දේශ මොහ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණා. රහසින්වත් පව් කළේ නැහැ. සියලු පාපයන්ගෙන් අත මිදුණා. සංසාර චක්‍රයගේ අර සිඳලා දැම්මා. සියලු පූජාවන්ට සුදුසු වුණා. ඔන්නේ කරුණු පහ නිසා අරහං තේන උච්චති. අරහං කියලා කියනවා. කෙටියෙන් කිව්වොත් අරහං කියලා කියන්නේ ඕ සියලු කෙලෙස් දුරු කළාටයි, සියලු පූජාවන් පිළිගන්න සුදුසුකමටයි. ඒක තමයි අරහං කියන්නේ. කියලා දෙන්න ඕනේ දරුවන්ට. අපිත් ඒ බුදුගුණ කියලා තමයි බුද්ධ පූජාව පූජා කරන්න ඕනේ. මාගේ ස්වාමී බුදුරජාණන් හැමදාම ගෙදර බුදුන් වඳිනවද? හැමදාම හවස අම්මයි තාත්තයි දරුවෝ එකතු වෙලා බුදුන් වඳින්න ඕනේ හොඳට සිංහලෙන් බුදුගුණ කියලා. එතකොට මොකද වෙන්නේ? ආන්න එතකොට ශ්‍රද්ධාව ටික ටික දරුවන්ගේ ජීවිතය තුළ ඇති වෙනව. දුකක් කරදරයක් සතුටක් සෝමනසක් ඇති වෙනකොට යාට මතක් කරන්න බුදුගුණ දන්නේ නැත්නම් කොහොමද මතක් කරන්නේ නේද? සම්මා සම්බුද්දයි කියලා මතක් කරනවා. ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය සියලු ධර්මයන් අවබෝධ කළා කියලා. විද්‍යාචරණ සම්පන්නයි අනන්ත විද්‍යාවන්ගෙන් අවබෝධයෙන් යුක්ත වුණා. චරණ ගුණ ධර්මයන්ගෙන් යුක්ත වුණා හිතනවා. අන්න ඔය වගේ නවාරහදී ගුණ දැනගෙන බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගත. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක් අපි ඇති කරගන්නවා කියලා හික්මෙන්න කියලා අවවාදයක් දුන්නා අර පිරිසට. දැන් අපිට තියෙන පැහැදීම හෙල්ලෙන්න පුළුවන්. සෝතාපන්න වෙනකන් හෙල්ලෙන්න පුළුවන්. ඒක නොසෙලෙන මට්ටමට එන්නේ සෝතාපන්න ශ්‍රාවකයාගේ. එතකොට මේ හෙල්ලෙන්නේ නැති වෙන්නේ මොකද කරන්න ඕනේ? නිතර බුදුගුණ හිතන්න ඕනේ. නිතර ගුණධර්ම වඩන්න ඕනේ. නිතර බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරමින් ඉන්න. ආන් එතකොට පැහැදීම එන්න දියුණු වෙනවා. ඊළඟට ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම. අපි ධර්මයේ පිළිබඳ නොසෙලෙන පැහැදීමකින් යුක්ත වෙන අය වෙනවා කියලා හික්මෙන්න කිව්ව. කොහොමද? ස්වාක්ඛාතෝ භගවතා දමු. ඒ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. මේ ජීවිතේදීම අවබෝධ කරන්න පුළුවන් සම්දිට්ඨිකයි. මේ ජීවිතේම දකින්න පුළුවන් දහමක්. අකාලිකයි. ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් දහමක්. ඒහිපස්සිකයි. ඇවිත් බලන්න කියලා අපිට බය නැතුව. දැන් වෙන ශාසන නම් හංගන දේවල් තියෙනවා. ඒ අය විතරයි කතා කරන්නේ. අනිත් අය ගන්නෙ නැහැ. ඇයි? බුද්ධිමත්, ඒ කියන්නේ අර සාමාන්‍ය විශ්වාසයේ මතටම කොටු වෙන්නේ නැතිව විවෘත මනසකින් දකින්න කෙනෙක් ආවොත් ඒක පිළිබඳ සැක ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් ධර්ම එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව වර්ණනා කළා. ඒ කියන්නේ ශ්‍රද්ධාවත් කරුණ සහිතව ශ්‍රද්ධාව නිකම් විශ්වාසෙ නෙමෙයි, පරිප්ලව පසාද නෙමෙයි. පරිප්ලව පසාද කියන්නේ ඉල්පෙන ශ්‍රද්ධාව. පරණැල්ල වගේ හුළඟ එහෙට හමනකොට අනිත් පැත්තට හැදෙන. මෙහෙන් හමනකොට අනිත් පැත්තට. එහෙම පාවෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. නොසෙල්ලෙන පැහැදීම ගැන බුදුරජාණන් සවන්. ඒ නොසෙල්ලෙන පැහැදීම නිකන් නෙමෙයි. කරුණ සහිතව හොඳට විමසන්න කිව්ව බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ධර්මය කියන්නේ මොකක්ද? සංඝයා කියන්නේ කවුද? හිතන්න කිව්වා. හොඳට හාරලා උසලා බලන්න කිව්වා. බුදුරජාණන් සවදාලා තථාගතා පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. නොපටිච්ඡන්නෝ. තථාගතයන් වහන්සේ වදාලා ධර්ම විනය විවෘත වුණාම මිසක බබලන්නේ වැහුණාම නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් විවෘත කරන්න තමයි මේ ධර්මයේ පතුරවන්නේ. ඒකයි දැන් මේ පින්නතුනුත් මේ ශ්‍රද්ධා රූපවාහිනී මේ ධර්මයේ පතුරවන්න කල්පනා කළේනේ. තමනුත් අහන ගමන් තව ගොඩාක් දෙනෙකුට මේක අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? ධර්මයේ පැතිරෙනවා. කවුරු හරි ධර්මයේ දන්නේ නැති කෙනෙක් දැම කියන්නේ මේ ධර්ම දේශනාව. එතකොට එයා අහගෙන ඉදි හිතෙනවා ඇත්තනේ නම් මේ කියන්නේ බොරුවක් නෙමෙයි. සතුන් මැරීම පවක් නෙන්නම්. ඒක ගිහි කෙනෙක් මැරුවත් පව්, පැවිදි කෙනෙක් මැරුවත් පව්, ස්ත්‍රියක් මැරුවත් පව්, පුරුෂයෙක් මැරුවත් පව්, කවුරු මැරුවත් සතා මරණයක පව්. නැත්තම් පැවිදි කෙනාට වෙන මේකකුයි, ගිහි කෙනාට වෙන මේකකුයි. එහෙම තියනවද? නැහැ. ගිහි අයට සිල්පද ටිකක් දීලා තියෙනවා, ගොඩක් රකින්න අමාරු නිසා. ඉතින් අනිත් ඒවා පැවිද්දෝ රකින්නේව රැක්කේ නැහැ කියලා විශේෂ සුදුසුකමක් නෙමෙයි ගිහි අයට ඒක. එයාලා නිවනට පරක්කු වෙනවා නේද? අර පැවිදි කෙනාගේ ගුණධර්මම පුරුදු කරන්න පුළුවන් නම් ගිහි ජීවිතෙත් ඉඳගෙන එයා වේගෙන් නිවන කරා යනවා නේද? ඒ විදිහ විවෘත කරන්න විවෘත කරන්න ඒහි පාස්සික ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. විවෘත වෙන්න තමයි මේ ධර්මයේ බබලන්නේ. අපිට මේ භාෂාවල ප්‍රශ්නයක් මිසක පින්වතුනි, මේ ධර්මයේ හරියට ඕනේ භාෂාවකින් කියන්න නුවණැත්ත අල්ලනවට අග්ගාල ඕනේ භාෂාවකින්. අපිට භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවනේ ලංකාවේ අපිටනේ. සිංහල භාෂාව අපේ රටේ විතරනේ තියෙන්නේ නේ. ඉස්සර නම් මාලදිවයින බෞද්ධ රාජ්‍යයක් තියෙනකොට මාලදිවයිනීටි සිංහල කතා කරන බෞද්ධයෝලු. එච්චරයි අපි දන්නේ සිංහල රටකට. එතන මේ රට විතරයි අපිට සිංහල කතා කරන බෞද්ධ පිරිසක් ඉන්න රටකට තියෙන්නේ. ඒ නිසා සිංහලෙන් අපි කිව්වට තේරෙන්නේ සමහරට ඉංග්‍රීසියෙන් කියද්දී අපිට පාලි වචන වලට සමහර හරිම අර්ථ දෙන්න බැහැ. නමුත් දැන් සමහර ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉංග්‍රීසියෙන් මේ ධර්මය පතුරවනවා. එතකොට බොහෝ පිරිස් බටහිර වැසියන් පවා දැන් ධර්මය ඉගෙන ගන්න. ඉතින් අපිටත් ලංකාවේ පුළුවන් වුණොත් ලංකාවේ මේ තේරවාදී නිවැරදි ධර්මය ඉංග්‍රීසියෙන්, දෙමළෙන්, චීන භාෂාවෙන් මේවා කියලා දෙන්න කියලා දෙන්න. මොකද වෙන්නේ? නුවණැති අය මේක අල්ලනවට අග්ගාලා. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය මෝඩ කෙනාට බෑ අල්ලන්න. ඉතින් නුවණ තියෙන කෙනා අල්ලනවා. ශ්‍රද්ධාව ළඟ නතර වෙනවා, දිනු කර ගන්නවා. ඉස්සල්ලා ශ්‍රද්ධාවට පැමිණෙනවා. ඊට පස්සේ පුරුදු කරන් යද්දී යාට අත්දැකීම ලැබෙනවා ජීවිතේට. තව තව ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා. ආය දිව පුරුදු කරනවා. ආය ප්‍රායෝගිකව යාට සතුට, සැහැල්ලුව, සැපේ දැනෙනවා. සමාධිය දිනු, ආය ශ්‍රද්ධාව වැඩි දිනු වෙලා ස්ථාවර වෙනවා. ওই විදිහට අන්තිමට රහතන් වහන්සේට කියනවා අශ්‍රද්ධා කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් කළ යුතු දේ ඉක්මවා ගියා. ආය ශ්‍රද්ධාවෙන් නෙමේ පිළිගන්නේ, ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සාක්ෂාත් කරලා ඉවරයි නිවන. දැන් අපි ශ්‍රද්ධාවෙන් නිවන පිළිගන්නේ නේ. අපි ශ්‍රද්ධාවෙන් නිවන පිළිගන්නේ. එතකොට මේ විදිහට චිත්ත ගෘහපතිතුමා දෙවිනේට කියව මොකද? දේහි පස්සේ කාදී ගුණින ඕපනායක කියන්නේ තමා තුලින්ම දකින්න ඕන ධර්මයක්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි. නෑ, පච්චත්තං කියන්නේ පෞද්ගලික. ඔව්, විඤ්ඤූහි කියන්නේ ප්‍රඥාවන්තයා. පෞද්ගලිකව වේදිතබ්බෝ කියන්නේ අවබෝධ කළ යුතුයි නුවණැත්තන් විසින්. නුවණ තියෙන කෙනා පෞද්ගලිකව වෙන්වෙන් වශයෙන් මේක ඔව් තනිතනියෙන් මේක පොදුවේ අත්වැල් බැඳගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉතින් අපි ඒකයි අනිත් අයට ඇඟිල්ල දික්කලා කොහොම මේ සමාජ සිල්ලකින් නැහෙනේ. ඒ නිසා මටත් අමාරුයි. එහෙම බෑ. තමන් සිල්ලත් වුණොත් කවුරු හරි හැදෙයි තව කෙනෙක් නේද? අමතත්ත සිල්ලත් වුණොත් දරුවෝ සිල්ලත් වෙයි. හොඳට තේරෙනවා නේද ධර්මයේ හැසිරෙන පවුල් වලට අපේ පවුලේ දරුවෝ තරම් අනිත් දරුවෝ හොඳ නැහැ කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. අපේ දරුවෝ හරි සංසිඳීමෙන් යුක්තයි, හොඳයි. කලාතුරකින් දරුවෙක් ඉන්න පුළුවන් සසරෙන්ගෙන අපපු දේවල් අනුව කොච්චර කිව්වත් හදන්න බැරි නේද? එහෙම නැත්තම් 99%ක්ම දරුවෝ අම්මා තාත්තා හොඳ වෙනකොට හොඳ වෙනවා. අම්මා තාත්තා නරක් වෙනකොට නරක් වෙනවා. ඇසුරු කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා හෙට මෙහෙට. ඒ නිසා අම්මා තාත්තා හොඳට ගොඩාක් මේකේ තාත්තලාට ලොකු වගකීමක් තියෙනවා. තාත්තලාට අරකු සිගරට් බොන්නේ නැතිව නේ ධාර්මිකව අම්මයි තාත්තයි සමගි බව පෙන්නමින් දරුවන්ට නේ ආදරයෙන් කරුණාවෙන්. දැන් ගොඩාක් විවාහ වෙන්න කලින්නේ ආදරෙන් ඉන්නේ නේ, විවාහ වුණාට පස්සේ නෑ. ඇයි හේතුව? අර අන්‍යෝන්‍ය අවබෝධයක් වැටහීමක් නෑ. නමුත් ධර්මයේ නෑ. ධර්මය කියන්නේ මොකක්? සමගියනේ ධර්මය. විරසක වීම කියන්නේ අධර්මයනේ. ඔව්. ද්වේෂය කියන්නේ අධර්මය, මෛත්‍රිය කියන්නේ ධර්මය. කරුණාවෙන් එකිනෙකාට උදව් කරගන්නවා, අන්‍ය මත ඉවසනවා කියන්නේ ධර්මය. එකට එක කරනවා කියන්නේ අධර්මය. අන්න ධර්මයේ නැති තැන අසමගිය. ඉතින් දැන් කිව්වේ මොකද්ද මේ? අන්න තම තම පෞද්ගලිකව තමයි මේ ධර්මය ගලප ගන්න තියෙන. විවාහ වෙලා හිටියත් අඹ සැමියන් හැටියට ධර්මයේ ගලපගද්දී දෙන්නට එකට ගලප ගන්න බෑ. හිත් දෙකක් නේ නේ. ඒ හිත් දෙක වෙන වෙනම ධර්මයක. හැබැයි දෙන්නටම පුළුවන් සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා ඇති කරගත්තොත් පරලොව දිත්තෝන් නම් කැමති නම් එකතු වෙන්න පුළුවන් කියලා දේශනාවේ තියෙනවා. සමානව ගුණ ධර්ම දියුණු කළොත් අන්න ඒ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අර ධර්මයේ අසුරින් චිත්ත ගෘහපතිතුමා කියනවා සංඝේ අවෙස්සප්පසාදේන සමන්නාගතා භවිස්සාම ශ්‍රාවක සංගරුවන කෙරෙහි නොසෙලෙන පැහැදීමකින් යුක්ත වෙනවා කියලා. ඔබලා හික්පෙන්න සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ ඒ අෂ්ටාර්ය පුද්දල ශ්‍රාවක සංගරණයයි අපි සරණ යන්නේ නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. සමහර විට පැවිදි වෙක්ෂ භික්ෂුවක් නොමනා ක්‍රියාවක් කරනවා අපිට පේන්න පුළුවනි. දැන් ඔබට හිතෙන්නේ නැද්ද මේ භික්ෂුන් වහන්සේලා වැරදි වැඩ කරනවා නොවේද? ඇයි එහෙම ගොඩක් පේන්නේ? මාධ්‍යෙන් ඒව බය නැතුව දාන හින්දා. පොඩි දෙයක් වුණත් ලොකුවට දානවා. ඇයි අනිත් ආගම්වල පූජකයෝ අතින් වැරදි වෙන්නේ නැද්ද? ඈ, දැන් මෙච්චර ධර්මයක් තියෙන අයනුත්, ධර්මයක් ඉගෙන ගන්න අවස්ථාව තියෙන අයතිනුත් වැරදි වෙනවා නම් අනිත් අයතරින් කොහොම වෙනවද නේ? ඒවා ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ අහලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආගම ගැන හැඟීමක් තියෙනවා නේද? හැඟීමක් තියෙනවා. ඒක රැක ගන්න ඕනේ කියලා නේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම වහලා ආවරණය කළේ මොනවද දාන දෙන්නේ නැහැ. ඇතුළෙම විසඳ ගන්නවා ගැටලු. අපේ මොකද වෙලා තියෙන්නේ? එකිනෙකාට එකිනෙකා නැහැ. අනිත් අය ඒවා එළියට දානවා, විවේචනය කරනවා. ඒ කියන්නේ මේ වැරදි කරන භික්ෂූන්ගේ වැරදි ක්‍රියාව අනුමත කරනවා කියන එක නෙමෙයි නේද? වැරද්ද කවුරු කළත් වැරද්දමයි. නමුත් ඔබ ගිහි අය හැටියට වැරදි කරන අයගේ වැරදි ගැනම කිය කිය ඉන්නවා. හොඳ කරන අය නැද්ද? හැම ශේෂ්ත්‍රයකම වැරදි අය ඉන්නවනේ නේ. වෛද්‍යවරු අය අතර වෛද්‍යවරු වැරදි කරන අය කියලා හැම වෛද්‍යවරයෙක්ම වැරදිද? නෑනේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා අපිට බොහොම ගෞරවයෙන් වඳින්න පුළුවන්. ඒ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝයාට අයිති වෙන භික්ෂුන් වහන්සේලා නැද්ද? එක්කෙනෙක් දෙන්නේ දෙන්නේ 100ක් 200ක් දෙන්නේ දහස් ගණනින් ඉන්නවා ලංකාවේ. බොහොම හොඳට උපසම්පදා සීලය රැකගෙන ඉන්න දහස් ගණක් අපි දන්න පැහැදිලිව මෙහෙම ඉන්න අය කියලා. ඉතින් අපිට පුළුවන් නේ උන්වහන්සේලා දිහා බලලා ඒත් අරමුණු කරගන්න ඕනේ පෞද්ගලිකවද? නෑ. දැන් ඔබ අරමුණු කරගන්න ඕනේ මේ අහවල් ආරණ්‍ය භික්ෂූන් වහන්සේලා කියලාද? නෑ. ශ්‍රාවක සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේගේ අන්න ඒ ගුණය අප්‍රමාණයි. ඒ ශ්‍රාවක සංඝරත්නයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරඹුණු ශ්‍රාවක සංඝරත්නය, සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධාන ශ්‍රාවක සංඝරත්නය. දැන් ඔබ හිතන්න, දැන් ඔන්න මම පැවිදි උපසම්පදාව ලැබුවා. එතකොට මට පැවිදි උපසම්පදාව දුන්නේ කවුද? ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ප්‍රධාන උපසම්පදා භික්ෂූන් වහන්සේලා, භික්ෂු සංඝයා විසින් දුන්නා. එතකොට ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට දුන්නේ පැවිදි උපසම්පදාව කවුද? ඒ අපේ ආචාර්ය උපාද් ගුරුදේවයන් වහන්සේලාගේ ගුරුවරු. එහෙම ආපස්සට බැලුවොත් කවුද අවසානයේ ඉන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පැවිදි උපසම්පදාව දුන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පස්වග භික්ෂූන් වහන්සේලාට, සාරිපුත්ත මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, මහා කස්සප මහරහතන්, ඒ පරපුර දක්වාම නොකඩවා අවිච්ඡින්නව යනවා සිඳෙන්නේ නැතුව. ඒකයි කියන්නේ ඒ අරමුණු කරගන්න අපිට පුළුවන් කියලා ශ්‍රාවක සංඝයා බුද්ධ කාලේ හිටව. ආංගේ පිළිබඳ අරමුණු කරගෙන සංගුණ හිතාගෙන නොසෙලෙන පැහැදීමට පත් වෙන්න කියලා කිව්වා. අනු බලන්න ගිහි කෙනේ හොඳ උපාසක මහත්තෙක් අනිත් උපාසක උපාසිකාවන්ට කරපු තව ලස්සනයක් කිව්වා, ගොඩාක් වටිනවා. යංකොහපන කිංචි කුලේ දෙය ධම්මං සබ්බන්තං අපට විභන්තං භවිස්සති සීලවන්තෙහි කල්යාණ ධම්මේති. යම් කිසි දිය යුතු දෙයක් කුලේ තියෙනවා නම්, කුලේ කියන්නේ පවුලේ, ගෙදර, නිවසේ යම් කිසි දෙන්න පුළුවන් දේවල් තියෙනවා නම්, ආන්නේ සියල්ලම මේක පුරුදු කරගන්න එක පුළුවන් නම්, ඒ සියල්ලම අපට විභත්ත බෝධි කියන්නේ නොබෙදා වළඳන, නොබෙදා වළඳන පාවිච්චි කරනවා කියන්නේ මේ කොටස දෙනවා මේ කොටස දෙන්නේ නැහැ කියලා බෙදන්නේ නැතුව, මේ ටික දෙනවා මේ ටික දෙන්නේ නැහැ කියලා නොබෙදා හිතෙන් බෙදන්න එපා කියනවා. මේ ටික මම මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙන්නේ නැහැ කියලා හිතෙන් නොබෙදා සීලවන්තෙහි කල්යන සිල්වත් කල්යන ධර්ම ඇති අය කෙරෙහි බෙදා හදාගෙන පාවිච්චි කරන හිතක් උපදවා ගන්න කිව්වා. මේකට කියන්නේ මොකද්ද? ඡාග බලය, ත්‍යාගය. ඒක ඒ කියන්නේ අපි දැන් ওই ටික ටික දාන දිදී හුරු කරන්නේ මොකද්ද? ත්‍යාගය. නමුත් අපේ හිතේ මසුරුකම නැද්ද? තියෙනවා. ඒක ටික ටික ගේවලා දා ගන්න ඕනේ. අන්තිමට පුළුවන් නම් යස්ස යාචනකෝ දිස්වා මුඛවන්නෝ පසීදති. ඉල්ලගෙන ඉන්න කෙනෙක් දැක්කට පස්සේ මූණ පැහැපත් වෙනවා නම්, දත්වා චත්ත මනෝති දීලා සතුටු වෙනවා නම්, ආං තංගරං වසතෝ සුඛං, ඒ ගෙදර ඉන්න එක හරි සැපයක් කියලා ධර්මයේ තියෙනවා. ඒ කියන්නේ ඉල්ලගෙන ඉන්න කෙනෙක් දැක්කහම සතුටක් ඇති වෙන්නේ අපිට. එහෙම නෙමෙයිනේ. මොකක් හරි අවුලක් ඇති වෙනවා හිතේනේ. එනකොට ශ්‍රාවක සංඝරත්නයට දෙද්දි ශ්‍රාවක සංඝරත්නේ ගුණ හිතන්නට ඕනේ. ඊළඟට සිල්වතුන් කල්යාණ ධර්ම ඇති අය දකිද්දි අන්න ඒක බෙදා හදා ගන්නවා, මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙන්නේ නැහැ කියලා. ඒක මේක දුර්ලභ කුසලයක්. එකපාර හදා ගන්න බැහැ. ඉතින් ඒකට අපි ටික ටික අපිට වයසට යද්දි හරි හදා ගන්න පුළුවන් වුණොත් ඒක නේද? එහෙම නෙමෙයිනේ, අපි එකතු කරලා රැස් කරලා තියෙනවා. මිහි බැඳින් බිගුන් හටවන දේ දැක දැකම තව තව ලොබින් ධන රැස් කර තවනු කිම කියලා අර සුභාෂිතේ කවියක් තියෙන්නේ නේද? මී මැස්සු පැණි එකතු කරනවලු. ඉතින් ඒගොල්ලෝ එකතු කරාට කවුද පාවිච්චි කරන්නේ? මිනිස්සු කඩා ගන්නවා. ආන් මේ දෙක දැක දැක තව තව ලෝභකම් කර කර මොකටද මේ ධනෙ රැස් කරන්නේ කියලා අහනවා. ආන් මේ කරුණු තේරුම්ගෙන පුළුවන් විදිහට ධන් පැන් පුදන්න කියනවා. ආන් අවවාදේ. ඉතින් මේ විදිහට අවවාද කරලා අතකෝ චිත්තෝ ගහපති මිත්තා මච්චේ ඥාතිසා ලෝහිතේ. ඒ තමන් ගෙතන හිටිය යාළු හිතමිත්‍රෝ ලේ ඥාතීන් අනිකුත් ඥාතීනුත් ආන් මේ සියලු දෙනාට බුද්ධේච ධම්මේච සංඝේච පසාදේ. බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් සංඝය ගැනත් පැහැදීම උපදවලා ඡාගේච සමාද පෙත්වා ත්‍යාගේද දන් දීමේද සමාදම් කරවලා කාලමකාසීති මරණයටපත් වුණා. කලුරිය කළා. බලන්න, කලුරිය කරන්න මොහොතකට කලින් බුදුරජාණන් වහන්සේගේ උපාසක ශ්‍රාවකතුමා කොහොමද එයාගේ අභිමානයනේ, කොහොමද ඒ ප්‍රඥාවන්ත බව, කොහොමද මරණය ඉදිරියේ බය තැති ගැනීම, නැත්තම් මරණය කියද්දි කොච්චර බයෙන් අඬනවදනේ. දැන් අපිට කිව්වොත් එකපාර හරි වැඩි මොනවත් කරන්න බෑ. තව එක දවසයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ කිව්වොත් වෛද්‍යවරයෙක් බලලා මොකක් වෙයිද? ඈ කරන්නම දෙයක් නැහැ. මේක ඔබට අඳුන ගන්න බැරින අවාසනාව. සතියකට කලින් ආවනම් බේර ගන්න තිබ්බා. හෙට හවස් වෙනකන් ඉඳී කියලා කියන්න බෑ. සමා වෙන්න ඉතින් කියන්න වෙනවට කියලා කිව්වොත් කොහොමද වෛද්‍යවරේ? ඈ අපි මානසිකව කඩාගෙන වැටිලා නේද? අපිට පිනක් දහම කියලා හිතනවා. දරුවන්ට මොකද්ද වෙන්නේ? සැමියාට මොකද්ද වෙන්නේ? බිරිඳට මොකද්ද වෙන්නේ? අම්මා තාත්තටම මේ ගෙවල් දොරවල් මෙයාලා මොකක් කරගන්නේද? පුතා නම් දැන් ලොකුයි, දුව මොකක් කරගන්නේ? ඔහොම හිතනවනේ. හිතලා හිතලා ධර්මයේ හිතාගන්න බැරුව යන්න පුළුවන්. එහෙම නැතුව හිතුණා නම් තම්පි අනිච්චං, තම්පි අද්දුවං, තම්පි පහය ගමනියං, ඒවා ඔක්කොම අනිත්‍යයි, ඕකත් අනිත්‍යයි, අස්ථිරයි, මේ ඔක්කොම දාලා යන්න වෙනවා. මේ එතකොට හිතෙනවා නම් තව දවසක් නැහැ, ඔය වෛද්‍යතුමා කිව්වට දවසයි කියලා මං තව මොහොතකින් උනත් නැති වෙන්න පුළුවන් කියලා හිතන අන්න ශ්‍රාවකත්වයනේ. එතකොට ඉන්න අයට මොකද්ද කියන්නේ? ඇලෙන්න එපා, ගැටෙන්න එපා. එහෙම එකක් වෙලා තේනවා මේ මෑත ඉතිහාසෙත්. ඒ ස්වාමියා මැරෙන්න ගිහිල්ලා මේ තරුණ බිරිඳ ස්වාමියාට කියලා මේ සිහිය පිහිටව ගන්න මේ ගැන මොනවත් ආස කරන්න එපා. ඊට පස්සේ කියලා මට ඔක්කොම අතාරින්න පුළුවන්. දුවයි රැකියාවයි මට අතාරින්න බෑ කිව්වා. ඔයාවත් මට අතාරින්න පුළුවන්. දුවයි රැකියාවයි ගැන මට ලොකු බැඳි. ඊට පස්සේ යා ධර්මයේ කියලා දීලා ආයෙ දුකටපත් වෙන්න වෙන්නේ. ඔවා ඔක්කොම අතහැරලා දාන්න. ඒ මේ ඔක්කොම අනිත්‍ය දේවල්නේ. ඒ බලන්න මේ තරුණ බිරිඳගේ තියෙන ආත්ම ශක්තියනේ. තවත් ඒ ඉන්නවා දැන් ඒ දුව ලොකුයි. ඒ තරුණ අම්මා දැන් ටිකක් මැදි වයසට ඇවිල්ලා ඒ ස්වාමියා මරණයටපත් වුණා. එතකොට බලන්න මේ ශ්‍රාවකත් යන නියම උපාසිකාවක්නේ. ඉතින් අපිටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල සැබෑ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න පුළුවන් වුණොත් ධනය හම්බ කරනවා තමයිනේ. සතුටින් ඉන්නව නමුත් තේරුම්ගෙන ඉන්නේ. අනවශ්‍ය බැඳීමක් නැහැ. හරි සැහැල්ලුයි නේද මේ ධර්මය අහනකොට. ඉතින් තෙරුවන් වන්දනා කරගෙන සිල් රැකගෙන පන්සිල් ලකින්න බෑ බෑ කිය කිය මේ පෞරුෂයක් නැතුව කෑ ගහන්න නැතුවනේ. නෑ මට පුළුවන් කියලා හිතට අරගෙනනේ හොඳට පන්සිල් රැකගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙනගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ගුණධර්ම පිළිවොත් ඔබටත් පුළුවනි සැබෑම ශ්‍රාවක දරුවන් ශ්‍රාවක දියණියන් බවට පත් වෙන්න. ඉතින් අපි හැම දිනාටම ආශිර්වාද කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවක උපාසක උපාසිකාවන් බවට පත් වෙන්න මේ පින්වතුන් සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා. සාදු සාදු. අපි පුණ්‍යානුමෝදනාව කරමු. අද දවසේදී මේ අසිරිමත් ධම්සක සජීව ධර්ම දේශනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දැරුවේ කඩවත ගෝනහේන රූපාගොඩ පාරේ 154 ජී නිවසේ පදිංචි හැරල්ඩ් මහත්මයා සහ අද දිනට උපන් දිනයේ දින පුෂ්පිකා සංජීවනී මහත්මියත් යෙනුල් පුතා සනුලි පුතා කියන දරුවෝ දෙදෙනා විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දැරුවේ. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ මහත්ඵල මහානිසංස ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවරුන්ට අනුමෝදන් කරන්න. සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වූ සැපේටපත් වෙත්වා. අමා මහ නිවණින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යදුන සියලු පුණ්‍ය ධර්මයන් හැරල්ඩ් මහත්මයාගේ මියගිය පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ පුෂ්පිකා මහත්මිය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ ධර්ම දේශනාව සඳහා පැමිණ සිටින සියලු පින්වතුන් නමින් මියගිය සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්ට යදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ධම්මග පෙන්වා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සිල් ගුණ දම් රකින්න සියලු ශ්‍රාවක සංගරුවනටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ කරන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දිනට ජන්මදිනයේ දින පින්වත් පුෂ්පිකා සංජීවනී මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභවයෙන් මේ පුණ්‍යානුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සැබෑම ශ්‍රාවක දියණියක් වශයෙන් ගෞතම සසුනේ පිළිසරණ ලබන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්ට යදුන සියලු පුණ්‍ය ධර්මයන් ඒ හැරල්ඩ් මහත්මයාට දෙමාපියන් සහෝදර සහෝදරියන් සියලු දෙනාට සුජීවත්ව වාසය කරන ආදරණීය දෙමාපියන්ට සහෝදරියන්ට යෙනුල් සහ සනුලි දරුවන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ නිවස්වල සිට මේ ධර්මයේ ශ්‍රවණය කර මේ පින්වතුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසෙත්වා. ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව ලබත්වා. ඒ වගේම අද අසිරිමත් ධම්සක ධර්ම දේශනාව නිවෙස්වල සිට ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පින් කැමති ලෝවැසි සියලු සත්ත්වයෝ සතුටු සිත් උපදවා මේ මහානිසංස පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.